ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදම්තා ධම්මස්සවන කාලෝ අයං අදම්තා ධම්මස්සවන කාලෝ අයං අදම්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විත්තමුත්තස්සේ නත්ථි සෝකෝ කුතෝ භයං ති. මේ විසක් සමය සතර ලෝක වාසික බෞද්ධ ජනතාව ප්‍රධාන වශයෙන් නාමික සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වීමට සූදානම් වන සමය. ඉගෙන කතා කිරීමට මත්තෙන් කිසියම් උපහාරයක් දක්වා සිටිය යුතුයි කියලා මාසික. අද විශේෂ දිනයක්. ඒ දිනේ මාසල් කන්නේ අසර 30ක් පුරා තිබුණා වූ යුද බිය, මරණ බිය තුරන් වූ දිනේ වශයෙන් ඒ අනුස්මරණය කරන දිනේ වශයෙන් සිදුවුණේ වසර 4කට පෙර. එනිසා මේ මරණ බියෙන් තොරව ජීවත් වෙන්නට, යුද බියෙන් තොරව ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය ශ්‍රී ලංකාවට සකසා දීමට දිලිපිදු ඒ වගේම ආබාධිත වූ සහ කාලය ධනය සනී කැප කළ මේ මහවරමින් කැපවූ සෑම දිනාටම උපහාරයක්ම වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් තමයි අප මේ ධර්මාන් ශාසනාව ආරම්භ කරන්නේ. විසක් කියලා කියන්නේ මම දකින හැටියට සදහම් ලෝතු දවස ධර්මය ලෝතු දවස මිනිසාගේ දුක් දෝමනස්යන් වනසාදමමින් මිනිසාට ලෞකික පමණක් නොව ලෝකෝත්තර සැනසීමද ළඟාදී ළඟා කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ධර්මය උපදා වූ දවස. ඒ සිහි කිරීම සඳහා තමයි අපි විසක් උත්සවයේ පවත්වන බව එකව දින කීපයක් තුළ සිදුවෙන ගැස් ඉදිරියට ඊළඟ ධර්ම දේශනාව කරන්න පෙර ඒ සිදුවේ. ඒ තුන් බුද්ධ මංගල්‍යයේ සැනරීමේදී කුඩා දරුවාගේ පටන් ඕනෑම කෙනෙකුට ආමිෂ පූජාවේ නිරත වෙන්නට පුළුවන් අවසරයක් කරන්නේයි. නමුත් මේ සියලු දානයන් පරලෝකයෙන් දිරන දානයක් ගැන උන්වහන්සේ වදාරනවා සබ්බ දානං සම්ම දානං කියලා. මේ පිළිබඳව සිතන්නත් විසක් තරම් විසක් සමය තරම් හොඳ දවසක් අද සමයක් තියෙනවායි කියලා මා කල්පනා කරන්නේ. අන්නේ නිසා තමයි ඒ විසක් සමය තුළ ලෝකෝදා වූ ධර්මයෙන් කෙරෙන්ට ඕන කාරණය පිළිබඳව පැහැදිලි කරන්නට අපේ ධර්ම දේශනාව අද මාතෘකාව වශයෙන් යොදා ගන්න ලැබුවේ. ධම්මපදයෙහි සඳහන් වන ප්‍රසිද්ධ ධාතාවක් තමයි මාතෘකා පාඨය වශයෙන් ගත්තේ. ඒ ඉහි පවතින විශේෂ කතාව නැත්නම් අතුරු කතාව පැහැදිලි කරන්නත් නෙවෙයි මා යොදාගත්තේ. ත්‍රිපිටකයේ පුරා තියෙන තැන්ම සාකච්ඡා කරගෙන ඒක අදාළ කරුණු පැහැදිලි කරමින් ගැඹුරු තියාගන්න. මා මේ ධර්ම දේශනාව කරන්නේ මේ ගුවන් විදුලි ඔස්සේ කරන දහහරණ ධර්ම දේශනාවක් වශයෙන්. ඒක ධර්ම දේශනා 8ක් 9ක් 30ක් අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය කියන ධර්ම දේශනා කරන්නේ. ඇතැම් විට අපට දෙදෙනෙකු තිබුණේ ඒක ධර්ම දේශනාවක් නම් මේ නාලිකාව තුළ නම් සමහර විට අපි ඒක සම්බන්ධ නොවෙන්න තිබුණා. මේක ධර්ම දේශනාවක් කරන්න බැරි නිසා. වෙනත් මේ අවසන් වන්නේ නැහැ. ඉදිරියට තවත් පැහැදිලි කරනවා. අපි යම් කිසි ගැඹුරකට ආයතී කියලා කල්පනා කරන නිසා තමයි ඒක අපි මේ ධර්ම දේශනාව විශේෂයෙන්. මේ සමාන වෙන කෙනෙක් බලන්න. ශෝකේ ජනිත කරයි. ජායති ශෝකෝ. මොකද්ද ජනිත ශෝකේ ජායති ජනිත කරන්නේ නැන් තමයි. තණ්හා විස්කරණ ගැප් තමයි ශෝකේ ජනිත කරන්නේ. ඒ කියන්නේ ජායති බය. බය ජනිත කරයි. මොකද එතකොට සංහාය ජාති සෝකෝ සංහාය ජාති බය සංහාය විසින් සෝකේ සබය දැන් කරන්න බලනවා සංහාය විකමුස්සස් ඒ සංහා නැතිකල නැති සෝකෝ සෝකේ නම් නැත පුතු බය බයෙන් නම් කොයින්ද දුබයන් ප්‍රශ්න එතකොට සංහාව කියන මේ වැරදි මූලය නැත්නම් අර සම්හාන් කළා වූ සෝකේ සබය නැහැ කියලා කියනවා දැන් හිතන්න ශෝකයේ සහභාය පවතින්නේ කොයි වෙලාවේද? ශෝකයේ සහභාය නැති යුත්තේ ඒ වෙලාවෙමයි. මේන් මා පෙන්නන්න හදන්නේ යමෙක් සතු ශෝකයේ සහභාය නැති යුත්ත නම් ඒ නැති යුත්තේ අනාගත බුදුහාමුදුරේ ඉස්සරහ නෙමෙයි. මරණින් මතු මේ ජීවිතය තුළ. මේ ජීවිතය තුළ යම් මොහතක පවතීද ඒ මොහතේදී ඒ නැති යුත්තේ කියලා තේරුම් ගන්නවා. එහෙනම් මේ සංහාව ගැන අපි අද කතා කරන්නේ. සංසාව කියන වචනේ තරම් වරදවා අර්ථ දක්වන වරදවා තේරුම් ගත්ත තවත් වචනයක් නැතිද කියලා හිතන කර්මත අපේ කනට ඇහෙන කාරණා වලින් තාපකණු අපට හිතෙනවා. ඒ නිසා මේක පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. මොනම සාමාන්‍ය දුකම දන්න ඕනේ නම් කෙනෙක් නැත්තම් සමහර ප්‍රශ්න මාතාවා කියන්න පුළුවන්. දුක දුකින් නිදෙන්න නම් සංහාවමයි නැති කරන්න ඕනේ. නමුත් මෙහෙම කියනකොට මේ කියන්නේ සංහාව තියෙනම අරගෙනද සංහාව දැක්කද යමක් තේරුම් ගන්නට ඕනෙත් නැති කරන්නේ අපි උදාහරණයක් වශයෙන් ගනිමු යම් සම් කෙනෙක් පිළිබඳව සැකයක් තියෙන පොලිසියට මේක පාරට අත්දැකීම දුක ගන්නෙ නෝ පරීක්ෂණ මොදෙලින්ද පරීක්ෂණ කරන සැක හැර ගන්නවා ඒ ස්ටොක්ස් හොයා ගන්නවා ඊට පස්සේ තමයි අත්දැකීම ගන්නේ අන්න ඒ වගේ අපිට මේ සංහාව කියන එක බුදුන් වහන්සේ වදාළ මේ අරුත තේරුම් නොගෙන සංහාව කොතනද තියෙන්නේ කියලා තේරුම් ගන්න නැතිව සංහාව නැති කරන්න යන එක සිහිවක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ තේරුම් ගන්න. මේ වචනේ තව ටිකක් එහා පැත්තට යන වෙනවා ඊළඟට. ඒක තමයි අත්‍යබංග සූත්‍රයේ සඳහන් කරන දුක සමුදය ආරි සත්‍යයට තේකෝ කිමත් නැත්නම් බුදුනිකාය සඳහන් වෙනවා තියෙන සංහාකේ සූත්‍රයක්. මේ සූත්‍රයේ මේ සංහාවට තව පුංචි වටිනාකමක් දෙන වෙනස් ආකාරයේ ඒ තමයි තිස්සෝ ඉමා වික්කගේ සංහා අතම තිස්සෝ කාම සංහා තව සංහා දෝ සංහා අන්න සංහාව කොටස් තුනකට තෙන් කළා ගැනීම විවිධ දස්ථාන කියලා කතා කරනවා කාම සංහා තව සංහා විදව සංහා මේ පදයන් දිහා ගන්න දෙනවා ඒක ත්‍රිවිධ දස්ථානක් මේ ත්‍රිවිධ දස්ථාන හැම දිනම නැති කරන් තෝනේ කියලා සමහර කල්පනා කරනවා කියනවා අපිට ඇහෙනවා අපිට තියෙනවා මෙන්න මෙහෙම කොටස. බුදුරජාණන් වහන්සේ ස්පෙකිනෝනින් තේරුම් ගත්තා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා ලෝක තුනක්. ලෝක විදු කියන්නේ මේ ලෝක සියල්ල පිළිබඳ දැනගත්ත නිසා. එතකොට මේ ලෝක වලටයි තියෙවල් අතර සතර අපාය සදී ලෝකේ සහ මිනිස් ලෝකේන කොටසට කියනවා කාම කිය. කාම ලෝකය. කාම ලෝකීට තියෙන බැඳීමට තමයි කන්තන්නා කියන්නේ. මේ කාම ලෝකයේ තියෙන බැඳීම වටහා නොගත් අය බුද්ධ කාලයේ සමකාලීන වෙයිද පෙර ආත්ම ඒවා නීවරණ මඟ යටපත් කරලා ඊවන දරණ යටපත් කරලා ඥාන මඟින් උන්ට ඉගෙන තවුණා රූපී භවය කියලා අපි දන්නා රූපාචර ඥාන කියලා උන්ට සත්‍යාවේදී තිබුණේ නැහැ නිසා උන් නහුන සංහාවක් කියන රූපී භවයේ තියෙන බැඳීමට බව සංහාවක් ඊළඟට විභව සංහා කියන්නේ එයත් ලෝයි සනසින් කියලාගත්තට අරූපී භවය නැත්නම් ආකාසනංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤායතන සහ නිය සංඥා නොසංඥායතන කියන මේ ආයතන තුන තුනෙන් කොයි එක ආයතන හතරෙන් එකක් තමයි ධානය බවට පත් එතන එතන ඉහිදැඳී සිටීම ඒ තමයි සදාකාලික සුවය කියලා මුලාවට අහුනවා. මෙන්න මේකයි විභව සංහාව කියන්නේ. විභව සංහාව කියන වචනයට පරහංගතේ විචුච්ඡේද දෘෂ්ටි ආගමින ආසාව කියන වචනයක් වෙනවා තියෙන නිසා එතනම කල්පනා කරනවා වැරදි විදිහට. මරුණහම නැවත උපදින්නේ වෙන මොන දෙයක් කරන්න කියන එක විභව සංහාව කියලා. ඒ අදහස වැරදි. අතන තියෙනවානේ ආකින් සංඥායතන, නිය සංඥා, න සංඥායතන කියලා. එකෙනෙ කිසිවක් නැහැ නැහැ කියලා තකුත් නැහැ කියන සංඥාවතාවක්. ආන් ඒකම එතන ශුන්‍ය කියලා කියන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕන ඒ අරූපී භවය. මේ තුන් භවයක තියෙන ආ වූ තණ්හාවට මුලා වීම තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ. අපිට කාම තණ්හාව තේරුම් ගන්න පුළුවන් නම් අපි කවදාවත් භව තණ්හාවට අහුවෙන්නේ නැහැ. භව තණ්හාවට විභව තණ්හාවට අහුවන්නේ නැහැ. එනිසා අප මෙතනදී මේ ධර්මානුශාසනාවේදී දෙයක් හැදලි කරන්න උත්සාහ කරන්නේ කාම සංහාව කියලා. හිතන්න මේ සමාජයේදී භව සංහාව තියෙන කොයි භව සංහාව තියෙන කෙනෙක් මට හඳුනුනොත් මම එතුමන්ට කියා දෙන්නම් භව සංහාව කොයි භව සංහාවට බහු වෙලාද කියන සමන් දෙන්න තරම් සංවේදී මනසක් තිබුණොත් මොකද ඒක දැක්කන්ට අහුනොත් මේ තුළ ලැබෙන අහංකාරය තුළ තවත් කෙනෙකුට සමන් දෙන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙකුට තමයි මේ බඳු අය ගමනය කරගන්න පුළුවන්. ඒකනු විශාලම නාම අසෝ දුෂ්ක්ෂණ තුල මේවට පැහැදිලි කරන්නේ දුෂ්ට වූ ශමේත ලැබෙන උපත නැත්නම් කියන්නේ සත්‍ව වීම. ඒ නිසා කාම තණ්හා කියන වචන තමයි අපිට පැහැදිලි කරන්න තෝරන්නක් වෙන්නේ. මොකද මේ කාම කියන වචන පෞද්ගලිකව විග්‍රහ කරගන්න පුළුවන්කම. අන්න එතකොට අපට අහුවෙනවා කාම කියන වචන මුලින් පංච කාම කියලා. පංච කාම කියන එකේ තේරුම ගත්තම ආකාර පහක කනස්තියෙනවා. අපිට මේ ලෝක ජීවත් වෙන්නට උපතක් සමග ලබා දී තිබෙනවා ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඇස කන නාසය දිව කය කියලා මේක තියෙනවා. සෝතපා ප්‍රධාන දිව කය. ඒකත් මේ පස් ආකාරයක. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහ. කියන මේ ආකාරයට තියෙනා වූ ඒ ආස්වාදයට තමයි මේ කාමයේ කියලා කියන්නේ. කාමයේ තුත ආකාර පහ. කාමයේ තියෙනවා කාමයේ ප්‍රකටක් නැහැ. වරද තියන්නේ කාම සංහාව නැත්නම් කාම උපාදානය කියන එක. ඒක කොහොමද තේරුම් ගන්න වෙනවා? ඒකත් දැන් මෙතන අපිට පැහැදිලි වෙනවා කාමයේ කියලා කතා කරාට ඒ පහක්. දැන් ඊට පස්සේ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ කාමයේ කියන එක හටගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමේදී. මේ පිළිබඳව තවත් අපිට තේරුම් ගන්න ඕන කරුණු කිහිපයක් තවදී. මේ කාමය තනක සංහාව කියන එක හටගෙන වැඩෙනවා. හටගන්න හැටි වැඩෙන හැටි අපට තේරුම් ගන්න පුළුවන් නම් ඊට පසුව වැඩුණේක සේ කරන හැටි තමයි අපි මාර්ගයට ගන්න. ඒක හටගන්නේ කොහොමද වැඩෙන්නේ කොහොමද කියන මේ කාරණාවන් මනමින් තේරුම් ගන්නට ඕන. ඒ පිළිබඳව මම පැහැදිලි කරන්න කැමති ඔබට සංයුතිකයේ සංයෝජන කියන සූත්‍රයේ මේ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් බුදුදහම අංශ කරලා තියෙනවා. සංයෝජනීසු වික්ඛවේ ධම්මේසු ආස්ථාදානු පස්සිනෝ විහෙරතෝ සංඛා පවර්තති. අන්න සංඛා වැඩි නැහැ. සංයෝජනීසු වික්ඛවේ ධම්මේසු ආස්ථාදානු පස්සිනෝ විහෙරතෝ. සංයෝජනී අසර බැඳීමට හේතු වෙන සම්මෝධන කෙනෙක්ගේ ප්‍රේරණයෙන් හේතු වෙනා වූ ධර්මයන් ධර්ම කාරයන් ආස්වාද කරමින් වාසය කරනවා. ආස්වාද ආස්වාදයෙන් යුක්තව වාසය කරන්නේ නම් සංහාව ඒකට වරිනවයි කියන්නේ. දැන් එතකොට ආස්වාදය තමයි අපට රූපින්, සම්බෙන්, කන්දෙන්, රසෙන් තෝපින්. ආස්වාදනේ කරනවා කියන එකෙන් කියන්නේ නැවත විඳින්නත් හොඳයි. නැවතනවතත් විඳින්නත් හොඳයි කියන අදහස කියන එකම තමයි කරන්නේ. අතහරින්න පුළුවන් කමක් නැති බලාපොරොත්තු වෙන එක. ඒක තමයි තිබුණු තත්ත්වයකදී සංඛාව මුදුනහසල දරන්නේ වැඩි වෙයි කියන එක. ඒක කොට තව වචනයක් විතර හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා අපිට. සංහාව කියන සංඥාචනය අපි විග්‍රහලා කාම තණ්හා භව තණ්හා කියන ඊට පසු තවදුරටත් අපි මේක කොටසක් විග්‍රහ කරනවා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා උක්කබ්බ තණ්හා සහ ධම්ම තණ්හා කියන කන්නකලවා එතකොට මේ සංහාව කියන එක ඇසට හම් වෙන රූපේ හම් වෙන තියෙනකොට රූප තණ්හාව කනට හම් වෙන ශබ්දේ හම් වෙන තියෙනකොට ශබ්ද තණ්හාව නාසයට හම් වෙන ගන්ධේ හම් වෙන තියෙනකොට ගන්ධ තණ්හාව පහේ හම් වෙන තියෙන ප්‍රහේත දැනෙනකොට රස තණ්හාව පහස හොඳයි ආදී වශයෙන් ගන්නකොට ශබ්ද තණ්හාව මනෝ ධාරින් ඉන්නව ආරම්භක දැනෙනකොට සංඥා තණ්හාව දැන් බලන්න විශේෂ විග්‍රහ කරගන්න නැතිව ඇතැම් අය තමන් සංකත දේවල් දන් සංහාව නැති කරන්න නම් දන් දෙන්න ඕනේ කියලා අපිට මම අහලා තියෙනවා. තේරුම් ගන්න තියෙනවා. දන් දෙන්නේ කිතා හොඳ දෙයක්. තමන් සංකතයක් දෙයක් තියෙනවා නම් තමන්ට වඩා පරිහරණය පිළිනවන මේ දේවල් කෞපියන්ගේ දුරුවන්ගේ අසල්වාසීන්ගේ ආදී අදින්ගේ අසරණයක්. යහපත සඳහා යෙදෙන කිසි වරදක් නැහැ. නමුත් තමන් සංකත සියලු දේවල් තේමත් අන්නයක ලබා දීම තුළින්වත් සංහාව කියෙත නැතිවන්නේ හේතුව සංහාව තේරුම් ගන්න කිව්වා. සංහාව තේරුම් ගන්නට ඕන සංහාව කරන්න. මේ සත්‍ය කෙනෙන් තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේ අවබෝධය ලබා ගන්න නැතිව මේ පිළිබඳව අවබෝධය ලබා ගන්න නැතිව සංහාව ගැන කතා කරන එක. සංහාව නැති කරන්න තරම් උත්සාහයේ මේ සියල්ල ගඟට කතන ඉනිනන අපිට තමයි මට කතා කරන්න තියෙන්නේ නැත්නම් අපිට පැහැදිලි කරන්න. අපි මේ පිළිබඳව කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරමු. ධම්මපදයේ තවදී මතක් කරගත් ගාථාවක්. යථාපි මූලේ අනුපද්දනේ දල්ති. චින්නෝ පිරුක්ඛෝ පුනරේව සූහති. එවංති සංඛානසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ නිදං තුනක් තුනක්. ඉන්න මේ ගාථාවේ පැහැදිලි කරලා තියෙනවා කරුණා. යථාපි මූලේ අනුපද්දනේ දල්ති. සම්පූර්ණයක මනාව පිහිටියා වූ හඳින් සකස් වුණා වූ මූල පද්ධතියක් ඇති ගස කිසියම් උපද්‍රවයක් නැති කල මූල පද්ධතිය කිසියම් උපද්‍රවයක් නැති කල සින්නෝතුරුක ගස මුලින් නැත්නම් උඩින් යම් තැනකින් කපා ගන්න ගස වන ගණසන අදහස මොන දේව රූපී නැවත නැවතත් දල්වන නැත්නම් පැලෙනවා හේතුව මුල වදෝ නැති බැවින් ඒ ලස්සන උදාහරණය. ඒවම් අන්න ඒ වගේ තමයි. සංහා අනුසය අනුහති සංහා අනුසය. ඇතිතා කල් නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක් පුනං මේ දුක නැවත නැවතත් තියෙනවායි. දැන් එතනක අවසනයක් අපට එකතු වුණා සංහාව වෙනුවට සංහා අනුසය කියලා. අනුසය කියන්නේ මොකද්ද? තේරුම් ගන්නට අනුසය කියන එකෙන් කියන්නේ යලි ඵලයක් හට ගැනීමට හේතුවක් වශයෙන් අවස්කාශ කරන දෙයක් ඉතිරි කරන දෙයක් රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු විඳීමේදී ඒ අරමුණු එතනින් හමාරන කර යලිත්තාවක් විඳින්න ඇතනම් කියන අවකාශ කිරීමක් තිබෙනවා මෙන්න මේ අවකාශ කිරීම ගැන තමයි මේ කතා කරන්නේ සංහා අනුසය තණ්හා අනුසය අපි අවකාශ කරන්නේ දැන නෙවෙයි නේද? තණ්හා අනුසය අවකාශ කරන්නේ දැන නෙවෙයි නේද? ඒක පුදුමින් බලන ලක්ෂණයක්. අන්න එතකොට තමයි අර මුලින් පැහැදිලි කරවදාලේ තණ්හාව වැඩිනවා කියලා. තණ්හා පවද්ද පිටින වෙනස්කම් පැහැදිලි ආස්වාදුනි පස්වාදානු පස්සෙන විදිහට තෝරන්නේ. එතන අපි අනුසය පිළිබඳව කතා කරනකොට බුදුන් වහන්සේ වදාළා කියනවා පතන සහදු කියන සූත්‍රවලදී යංකෝ වික්‍රේ අනුසේති තේන සංකම්මච්චති කියලා කියනවා. මෙතේන සංකම්මච්චති කියලා කියනවා අනුසේති. අනුසේති කියන වචන සංකම්ම වෙලා කියනවා. මහණනි යම් විටක මේ අනුසය වශයෙන් යමක් ඉතුරු කරයි. ඒනොයි මේ දුක නැත්තම් මේ මම නැත්තම් මේ තණ්හාව හටගන්නේ. මෙන්න මේ නිසා අපි මනමින් තේරුම් ගන්නට අවශ්‍යයි ඒ මොහොතේදී මේ අරමුණු ගැනීමේදී අපට නොදැනෙන්නට තමයි මේ සංහා අනුසය නැමැති මුලාව සිදුවන්නේ සහ මේකට අහුවෙන්නේ. ඒ නිසා ඒක මනමින් තේරුම් ගත්තා තමයි අපට අපි සංහාවට දාස වෙලාද ඉන්නේ සංහාවට අහුවෙලාද ඉන්නේ සංහාව කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මෙතෙන්දි මම ඊළඟට මේ කරුණ පැහැදිලි කරන්න තවත් එකක් එහාට යනවා. ඒ තමයි අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙලා තියෙන වැදගත් කතාව. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්තානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තික්ඛන්ති ප්‍රතිච්ඡන්ති චිත්තානි කපේ ලෝකේ. අතිත්ත දීහා විනයන්ති ඡන්දති කියලා කියනවා. මෙන්න තවත් රහසක් කියනවා. කාමයේ දැන් කතාවේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම කියලා පැහැදිලි කරන කාම තණ්හා කියලා. එතකොට කාමයෙන් මුල් කොටගෙන තමයි මෙතන ඒ තණ්හාය කියන්නේ. දැන් කාමයේ කියන්නේ මොකක්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාට මෙතන පුරුෂයාට කියන එකෙන් කියන්නේ ස්ත්‍රියට කියන එකක් ස්ත්‍රී දෝෂ ඕනේ කියලා. කාමයේ කියලා කියන්නේ කොහොමකින්ද හටගන්නා වූ සංකල්ප රාගය කියලා කියනවා. මෙතේ නීතිය කාමයන් චිත්තානි ලෝකේ කියලා කියන්නේ අපිට බාහිර ලෝකේ ඇසට කනට නාසයට ගැටෙන රූප ශබ්ද ගන්ධ රස ආදී කොට ඇති කාම වස්තුන් පවතිනවා. මේ විචිත්‍ර වූ ආලම්බනයන්ගේ කාමයක් නෑ කියලා පෙන්නන්නේ. නීතිය කාමයන්. එතකොට ඒ කාමයක් නැති වස්තු දෙස බලා වැරදි ආකාරයට තේරුම් ගැනීම තුළින් තමයි ක්‍රිස්මස් පුරුෂයාගේ සම්පූර්ණ ආදිසිතීමේ තම දුකට පත් කරන්නා වූ මේ සංකල්ප රාගය නම් වූ මුලා ඇතිවන. කාම වස්තු විචිත්‍ර වූ කාම වස්තු එහෙමම තිබියදී මෙන්න මේ තමන්ගේ සිතේ හටගත්තා වූ සංකල්ප රාගය තේරුම් ගත්ත පුද්ගලයා අපිට දීරාවිනියන් සම්පති දීර පුද්ගලයෝ වීර පුද්ගලයන් සංඥානන්තයෝ තමන්ගේ සංකල්ප රාගයේ හිතනවා ගැනීමට කටයුතු කරනවා. මෙතන අපි තව ටිකක් පැහැදිලි කර ගන්න ඕන තැන මනාව. ඉක්ෙන් ටිකෙන් ටික පැහැදිලි කරන්න උත්සාහ කරමු. දැන් අපි තේරුම් ගත්ත කාරණයක් තමයි මේක රූප කාමයේ, ශබ්ද කාමයේ, ගන්ධ කාමයේ, රස කාමයේ, ස්පර්ශ කාමයේ කියන පහයකට කාම කියන වචනේ ගත්තාම රූප සංඛා කියන එක ගත්තාම රූප සංඛා, ශබ්ද සංඛා, ගන්ධ සංඛා, රස සංඛා, පුබ්බ සංඛා, සම්ම සංඛා වශයෙන් ඒ මොහොතේ ඒකේ බාහිරින් හම් වෙන අරමුණ මුල් කොටගෙන ඇති වෙන අවු බැඳීමක් තුළ තමයි මේක තියෙන්නේ. එතකොට එහෙමනම් අපට ඒක ඒකේ මොහොතේ සංඛාව හඳුනා ගන්නට වෙන්නේ පුද්ගලික වශයෙන්නේ ඒ මොහොතේ ගන්නා වූ අරමුණට ඇති වෙන බැඳීමක් වශයෙන්. පසුගිය ධර්ම දේශනා ශ්‍රවණය කරන් කියදුනා නම් පොත අපි සඳහන් කළා මෙන්න මේ ඒ මොහොතේ ගන්න අරමුණ තේරුම් ගන්නට තමයි අපි පංචස්කන්ධය කියලා දෙයක් පැහැදිලි කරලා තියෙන්නේ. එසමුන් කොට වෙනගෙන නම් රූප රූපේ බැලීමේදී රූපේ හඳුනා ගන්නා වූ ආකාරය විචිත්ති විග්‍රහ කරන ආකාරය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක තමයි ඇසේ සම්බන්ධ රූපවලදී. කනට නම් මේක ගන්න කනලන් ශබ්දයකදී ශබ්ද රූපය රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඒ වගේ අරමුණෙන් අරමුණට අපිට ඒ මොහොතේදී අපි බැඳෙනවද නැද්ද? අපි ළඟ තියෙන ගැටීම මොකද්ද? ඒ කාරණය අරමුණෙන් අරමුණට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එතන මේ අරමුණෙන් අරමුණට තේරුම් ගැනීම තුළ තමයි තමන්ට මේ මෙති නොදන්නාකම නිසා වැඩි දියුණු කරගත්තා වූ ගන්නා වූ තණ්හාව තේරුම් ගන්න වෙන්නේ. ඒ වගේම තණ්හා ක්‍රයෝ ශබ්ද කංගිනාති සියලු දුක්ඛයන්ට නම් මෙන්න මේ කියන තණ්හාව ශේකාන්ත වෙනවා. ශේකාන්නේ කොහොමද කියතන හඳුනාගන්නේ නැතුව. දැන්ක තේරුම් ගන්න ඕන කාරණාව. එනිසා අපිට මේ පිළිබඳව වඩාත් පැහැදිලි කරන තැන තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ සමුදය සත්‍ය විහරය. මේ සියල්ලෙන් ටික ටික ගන්න මම ඔක්කොම එකට වෙන අවස්ථා කරනවා නම් වෙනම සූත්‍රයක් සූත්‍රයක් පාසා ධර්ම දේශනාවක් කරන්න වෙනවා. ඊට වඩා අපි මේක තේරුම් ගන්න වෙනවා. මේ විනහසට පැහැදිලි කිරීම අපිට බය ගන්න පුළුවන්කමක් දෙන්න වෙනවා. අන්සා පත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිසමානා නිසති. අන්න බුදුන් වහන්සේ කරනවා. මේ සංහාව උපදිනවා නම් උපදින්නේ කොතනද? උපජ්ජමාන උපජ්ජති නිසලාපේ කරනවා. වාසය කරනවා නම් නැත්තම් පවතිනවා නම් පවතින්නේ කොතනද කියන විදිහට ගන්න. ඒ ප්‍රශ්න කරලා ඊළඟ උත්තරේ දුන්නහන්ට පැහැදිලි කරනවා. යම් ලෝකයේ පිය රූපං සාත රූපං එක්කේසා තණ්හාය උපජ්ජමානා උපජ්ජති එත්තේ එක්කිනේසමානා නිසති. මේ ශ්ලෝකයේ කියලා කියන එක කතා කරන්නේ ස්කන්ධ ලෝකයේ කියන එක. අහත සම්පතන සතරමු ගැනීම යන ලෝකයේ ප්‍රිය රූපං සාත රූප. එන්න මේ ආරම්මණය ප්‍රිය ස්වභාවයෙන් සහ විහිරි ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ගන්නවාද එත්තේසා අන්න එතන තමයි මේ සංහාව උපදිනවා නම් උපදිනේ සහ වාසය කරනවා නම් වාසය. එතකොට බලන්න ඇසේ සංහාව, කනේ සංහාව, නාසේ සංහාව, දිවේ සංහාව, කරේ සංහාව වශයෙන් අපිට මේක තේරුම් ගන්න සිද්ධ වෙනවා නේද එහෙනම්? ආයි පටක් කරගන්නේ කාර්යනේ යන් ලෝකේ පිරූපං සාත රූපං එත්තේසා සංහාව ප්‍රතිමානා උපජ්ජ. කිසියම් තැනක මේ ස්වභාවයෙන් නිස්සංගිරි ස්වභාවයෙන් අපි අරමුණක් ගන්නවාද? අරමුණ ඇදී තමයි මේ සංහාව උපදිනවා උපදින්නේ සහ වාසය කරනවා වාසය කරනවා. එතන ප්‍රතිපදයක් පැහැදිලි කරන්නේ නැතුව මෙතනින් එහාට මත යන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි මේ ඇසට රූපයක් බලනවා කියලා කතා කරන එකේ පවතින සයිස්තරය. අපි නම් කතා කරන ඇසට රූපයක් පේනවා කියන්නේ. නමුත් ඇසට රූපයක් අහම්බෙන් පේන්නේ නැහැ. ඒ ආශ්‍රයෙන් කනමාසයක් තේරුම් ගන්න. ඇසට රූපයක් පෙනීමට ඇසෙත් පෙනීම අනිවාර්ය වෙනවා. ආලෝකය අනිවාර්ය වෙනවා. ඉස්සරහින් ඉදිරියෙන් රූපයක් පෙනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මේ රූපය කොහොමද මේ නිතර හඳුනාගත්තා වූ මතකයෙන් පේන මානසිකාරය අවශ්‍ය වෙනවා. අඳුරේ යම් කිසි රූපයක් පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් රූපයක් පෙනෙන්නේ නැත්නම් රූපයක් පෙනෙන්නේ නැහැ මනෝද්වාරින් යන ලෝක. ඒ වගේම මතකයේ නැත්නම් හරියට අඳුනගන්න පුළුවන් කමක් නැහැ. ආලෝක කියන උදා උපරේම බාහිර රූපයක තියෙන උපස්සභාවයන් අපේ ඇස හරහා ගොස් අපේ ඇසේ යම් කිසි ස්ථූපකයන ස්ථානයට ස්ථානය කියලා තියෙනවා. ඒ ස්ථානේ හට ගන්නවා ප්‍රතිබිම්බයක්. දරු ඉගෙන ගන්න දරු ගන්නවා නම් ගන්නවා මේ ප්‍රතිබිම්බය හටගන්නේ යටි ස්ථූපයන්. ඒක ප්‍රතිබිම්බයේ කෙනෙක් තේරෙන ඉන්ද්‍රියේ තිබෙන රූපේ වගේ පුංචි කණ්ණාඩියෙන් ඉස්සරහින් අපේ හිතගත්තුත් අපේ රූපේ කණ්ණාඩිය තුළ පෙනෙනවා වගේ හට ගන්නා උදේට තමයි ප්‍රතිබිම්බය කියලා. එතකොට ඇත්ත සිද්ධිය ඉදිරියෙන් රූපයක් බලනවා කියලා කීවට ඉදිරියේ දුක් උදව් කරන අපේ සිතේ හට ගන්නා වූ ප්‍රතිබිම්බය අපි බලන්නේ. ඒ ප්‍රතිබිම්බයේ එකක් බාහිර ලෝකේ තියෙන රූපේ තවත් එකක්. බාහිර ලෝකේ රූපේ ඒ මොහොතේ මොකින් මොකද වෙනස් වෙන දෙයක් රූපයන් නම් කිරීමක් කරනවා නම් ඒක සදාකාලික තවපින්නේ. ඒ රූපේ උදව්යෙන් මම සිත හට ගන්නා වූ ප්‍රතිබිම්බය තමයි රූප රූපේ කියලා කියන්නේ. මෙන්න මේ රූප රූපේ තපි ඒවත් මේ ප්‍රතිබිම්බ අපිම හදන්න හැකියාවකුත් නැහැ. ඒ ඇති වෙන ඇති වෙන දෙයක් අපිම හද ගන්න හැකියාවකුත් නැහැ. ඒ චෛතසිකයක් අපිම හද ගන්න හැකියාවකුත් නැහැ. මේ නිසා මේ ඇතිවි නැතිවි යන ධර්මතාවයේ අමතක කොට තමයි අපි මේක බැඳීමක් ඇති කරලා හදන්නේ. අන්නේ බැඳීම තමයි මෙතන පෙන්නන්නේ පිය රූපං සහත රූපං. පිය ස්වරූපයෙන් සහ මිනිස් ස්වරූපයෙන් අපි මේක අල්ලගන්නවා. එන්නේ අල්ල ගන්නවා කියන වචනේ බුදු දානන් මහන්සිය පැහැදිලි කර වදාරන්නේ මෙතෙන්ටයි උපාදා පරිත්තස්සනාන්තෝ වික්කේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනාන්ත. අහන්නේ අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් මෙතෙන්ට දේශනා කරන්නේ. අන්න පුදුම් කියන පුද්ගලයා ජීවත් වීමේදී එදිනෙවා ජීවන කටයුතුවේදී මේ රූපේදී එන්න මේ විදිහටම ආරම්භණය ඒකත්යන්ගෙන් හටගත් දෙයක් ඇකවි නැති වෙන දෙයක් අල්ලගත් ආස්වාද බලන්න බාධාවක් නැහැ නමුත් ආස්වාදානු තස්තිනු විහෙති ආස්වාද ප්‍රයෙවිදිනු මහතේ කරන්ට ගියොත් එය නොමෙනින් තම අල්ලගැනීමක් වටක් වෙනවා. එතකොට අල්ල ගන්නවා කියන එකේ තේරුම කවුද රස් කරනවා කියන එක. අන්න තේරුම් ගන්න. කොතරම් උගතෙක් වුණත් කොතරම් බුද්ධිමතෙක් වුණත් කොතරම් ධනවතෙක් වුණත් මේ සත්‍යයන් තේරුම් ගන්න නැතුව බාහිර ලෝකයේ තියෙන ක්‍රියාකාරකම් තුළ ඉරික් තණ්හාව නැති කරන්න උත්සාහ කරනවාද ඔබ අවශ්‍ය කරන කැඳින්නේ කියන එක නේද පැහැදිලි වෙන්නේ. ආයෙත් පැහැදිලි කලේ තණ්හාව මනවින් හඳුනා ගන්න නැතිව තණ්හාව හටගන්න තැන හටගන්න ආකාරය හඳුනා ගන්න නැතිව කොහොමද තණ්හාව ශ්‍රේතරන්නේ? බුදුමහන්තුරාන්නේ තණ්හාව වැඩි දියුණු කරගන්නකෝ හටගන්නේ විනෝද උන්වහන්සේ දැනෙන පැහැදිලි කරනයි හටගන්න ආකාරය. ඊළඟටයි උන්වහන්සේ හරිතරලාන්නේ තණ්හාව මෙතනින් ශේතරන්නේ කවුද කියලා. එහෙනම් දැන් තේරුම් ගන්න මෙන්න මේ කාරණාව. අපි මතක් කළා ඔබට යන් ලෝකයේ පිය රූපං සාත රූපං. අන් විදිහකින් පිය ස්වභාවයෙන් විහිදෙන මේ ස්වභාවයෙන් තව තීද එතනයි මේ සංහාව හටගන්නවා නම් හටගන්නේ. ඒක පිළි ස්ථාන කොටද තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය මේවා ගැකුණා අනන්තයි. මෙන්න මේ ඒ ස්ථානයන් ඊට ගන්නා වූ මුලාවක් මේ තණ්හාව කියලා කියන්නේ. මේන් කිසිසේත්ත් පැහැදිලි කරන්නේ නැහැ ජීවත් වෙන මහවස්ති ඉඩකඩම් පිටිපිටල වගේම යම් අංග සම්බන්ධණයන් මේවා හැක්කම් දෙපයි කියනක් කියන්නේ. ජීවිතයක් ලබා ගන්න ඒ ජීවිතේ වලකින් තියෙනවා නම් ඒ වලකින් දරන්න අවශ්‍ය නම්පායන මාර්ගයන්ට ගන්න වෙනවා. මේ සියල්ල අතහරින්න තියෙන කිසිදුකක් දුසමින් කියන්නේ සංඝාව නැති කරමයි කියන්නේ. ඒක පැවිදි ජීවිතයකට වෙන විදිහක් තියෙනවා, මේ ජීවිතයකට වෙන විදිහක් තියෙනවා. ඒ දිහි ජීවිතේ ගත කරන කෙනෙක් වශයෙන් ඒ සමතමන් සම්පතිත්කම් ඉටු කරගන්න වෙනවා. එහෙම නැතුව මේව ඇති වී නැති වෙන දේවල් කියලා සියල්ල අතහැර දමන්නේ කොහොමද? ආශ්‍රය වෙන එක අන්නයිට වෙන්නේ හිතෝ නැත්තම් ඒවා බිහි කරගන්න නැතුව ජීවත් වෙන එක මේ සියල්ල ගැනීම කරනවා නම් ඒ වැරදි අවබෝධින් කරන දේවල් වෙනවම මේ ධර්මයේ කියන එක තේරුම් ගැනීමෙන් කරන දෙයක් නෙමෙයි. දැන් ඊළඟ කොටස කියනවා මේ අනුභිකප්පේ ධර්මයේදී යම් ලෝකයේ කිසියම් මේ ලෝකයේ ප්‍රේමී ස්වභාවයෙන් පවතිනවා නම් එතනයි අන්නාවට ගන්නෙ. ඊළඟට ඒක තවත් විස්තරයක් ලස්සන කෙරෙනවා. ඒ තමයි පින්චි ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං. මේ ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවයෙන් ලෝකේ පවතින මොකක්ද? මාසියක් ප්‍රස්තරනවා. එදින නම් පිටවුත්තරක් සැපෙනින් චක්කු ලෝකයේ පිය රූපං සාත රූපං කිප්පේ සාතන්හා උත්පජ්ජමාන උත්පජ්ජති එක්ක නිවිසමානානිස. අන්න එක උදාහරණ ඔක්කොම ටික තියෙනවා. ඇසයි මේ ලෝකයේ පෙරසූපයෙන් පවතින්නේ මිහිරි සද්ලෝකයෙන් පවතින්නේ එහි ස්තන්හාව හටගන්නව නම් හටගන්නේ සහ වාසය කරනව නම් වාසය කරනවා. ඉන්නකට තාත්තට නෑ. සෝත ලෝකයේ පීරූපං සාත රූපං ගාන ලෝකයේ පීරූපං සාත රූපං ආදිවෙන් චක්කු සෝත ගාන ජීව ආකාය පහතම ගන්න තුනවා. එසයි පෙර ස්වරූපෙන් හටගන්නේ, පවතින්නේ පීර ස්වරූපෙන් ගන්නේ, එහි තණ්හාව හටගන්නවා නම් හටගන්නේ සහ පවතින්නේ. දැන් තණ්හාව හටගන්න හැටි සහ පවතින හැටි තේරුම් ගන්නට වෙනවා සේතරන්නේ කොහොමද කියලා දැනගන්න ඉස්සරහා. අන්න මෙන්න මෙතන තමයි අපට බුදුන් වහන්සේලා දාන මේ ආරම්මණයක් හමු වීමේදී ඒ ආරම්මණයට හේතු වෙන ප්‍රසාද ගෝචරෝ තාලෝක මනස්කාරණයේ සියල්ල හේතු. මේ සියල්ල ඒ මොහොතේ ඇති වෙනවා නැති වෙනවා. සිතේ හට ගන්නා වූ රූපේ සම්බන්ධ ප්‍රතිබිම්බේ හෝ ශබ්දේ සම්බන්ධ ප්‍රතිබිම්බේ හෝ අපට නෝ හඳුනා ගැනීම සඳහා උපකාර වී නැති කරන්ට බැඳුවේ නැතිවට ඇති වෙනවා. නමුත් අපි මේ නැති වෙනව අමතක නොකර බාර ගන්න කියන පිළිගන්න කියන පේස රූපයෙන් මිහිරි ස්වරූපයෙන් ගන්න කියන උතන ප්‍රේමිහිරි ස්වරූප කියනවා ප්‍රේමිහිරි පමණක් නෙවෙයි අප්‍රිය අමිහිරි කියන එකත් ඕකමයි අල්ලා ගැනීම අල්ලා ගැනීමයි මෙතන කියන ගැටලුව අරමුණ අල්ලා ගැනීම අපි යමක් අල්ලා ගැනීම නෙවෙයි අල්ලා ගැනීමෙන් කවුල අල්ලා ගත්තම ඒක අනිත්‍ය වීම අපහැරි ඒක නිත්‍ය බවට පත් අනිත්‍ය බවක් බවේ මාතෘකාවේ නිත්‍ය බවට පත් වෙනවා. නිත්‍ය වුණා නම් ඒකට තමයි පින්නතුනේ මම කියලා කියන්නේ. ඔය සක්කාය දිට්ඨිය කියන අදේ හතර ගන්න අවශ්‍ය නම් මෙන්නේ අරමුණ මම කොට ගැනීමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒකට මේ සත්‍යයන් තේරුම් නැගෙන වචනේ පාඩම් කරගෙන සිටියත් ওই භාගයට ලියවට කෙනෙකුට සක්කාය දිට්ඨිය අවබෝධවන්නේ නැහැ. ඒ නිසා මම මනරින් මුන්නහන්ද පැහැදිලි කරනවා ඇස්සේහි තමයි මේ මිහිරි ස්වරූපය පිරසූපේ පවතින්නේ එතන තමයි මේ තණ්හාව හටගන්නවා නම් හටගන්නේ සහ වාසය කරනවා නම් වාසය කරන්නේ. අපි මෙගොල්ලොත් පිළිපහියේ මානෝ පහේතු වෙනම තියෙන අපිට කක් ඉස්සරහට ඒක පැහැදිලි කරගන්න. තවත් පිටර පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් බලන්න අර්ධාසාරේ තේරුම තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජාති බං. මේ තත්ත්වේ තේරුම් ගන්න නැතිවම මේ ඕනෑම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්මණයන් බාර ගැනීම, නිත්‍යකත ගැනීම, ඒ තුළින් මම නම් මුලාවක් අල්ලා ගැනීම, නැමති ක්‍රියා දාමී එදිරි සිටින දේදී සිටින බැවින් ඔවුන්ට ප්‍රඥායි කියනු ලැබේ. ඒවා සංහාව මහතින් මහත වැඩදීමු කරගන්නා වූ අය. එනිසා මේ පිළිබඳව මේ රූප ශබ්ද ගන්ධ රස ආරම්මණයන් හට ගන්නා වූ ආකාරය සහ වැරදි සිදුවෙන ආකාරය තේරුම් නොගෙන ඒ බාර ගන්නට කිව්වා. ඒ ඇලෙන්නට ගියොත් ඒ ප්‍රේමිහිරි ස්වරූපයෙන් ගන්නට ගියොත් එහෙම නැත්නම් ඒ ප්‍රේමිහිරි කියන වචනට ගන්න තියෙන්නේ නිත්‍ය ස්වරූපය කියන එක. නිත්‍ය ස්වරූපයෙන් ගන්නට ගියාම අන්නේ එතන තමයි මම පැවති මුලාවට ගන්නේ. එයයි මම. ඒකට මම වටපත් වෙන්නේ රූපයේදී ඇසට හම් වෙන රූප ආරම්මණය, සද්දේදී කනට හම් වෙන සද්ද ආරම්මණය, නාසයේදී නාසයට හම් වෙන ගන්ධ ආරම්මණය. ඒ ආරම්මණය වේදනා සංඥා සංකාර විඥාන කියන හතරෙන් නිමිදී එයන් මම බලකට කරගන්නවා. ඇති නැති වෙන දේ ඇති නැති බව අමතක කොට නිත්‍යකට ගැනීම. දැන් මේකට තේරුම් ගන්න අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. අනිත්‍ය වන දෙයක් අනිත්‍ය බව පිළිගෙන නිත්‍යකට ගැනීම නිසා තමයි මේ මම හටගන්නේ. මෙන්න මේ මම හට ගැනීම තුල සිදුවන දෙයක් තමයි අස්පත්‍ය වේදනා, වේදනා පත්‍ය සංහා, සංහා පත්‍ය උපාදාන. ඒ වේදනාවට සංහා කිරීම තමයි මම කියලා කියන්නේ. එහෙම වුණත් මේ අරමුණ නැති වෙලා ගියාට සංහා අනුසය කියලා කතා කරන්නා වූ යලි ඵලයේ හට ගැනීමට අවශ්‍ය හේතුවක් අවකාශ කිරීම කියන මේ සිද්ධිය දිගින් දිගටම සිදු වෙනවා. දිගින් දිගටම යමෙක් තුළ මේ දේ සිදු වෙනවා නම් ඒ සිදු කියන්නේ ජීවිතයේ ක්‍රමානුකූලව ජීවිතීමේ සංහාව වැඩිනවායි කියන එක. සංහාව වැඩිනවා නම් ඊට පස්සේ මොකක්ද සිදු වෙන්නේ? සංහාව වැඩිනවා නම් දුක් ඇති වෙනවා. විශාකා මහ උපාසිකා තමන්ගේ මිනිදිරියක් නීගියයි කියලා. ඒ පිළිම ශෝකයට පත් වෙලා කඳුළු සලාගෙන එත වැහැට එත රිදි දරාගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ස්වාමීන් මට සිටින මිනිදිරියක් අපෙන් කෙනෙක් නීගියා. ඒකයි මෙහෙම ඉන්නේ කියලා කතා කරා. ඊට පස්සේ ඒ සම්මහන්සේ තුමා අරගෙන මහන දෙයක් තමයි මේ ඔබට නිවිදිරියන් කොච්චර ඉන්නවද කියන්නේ. මේ රටේ යම් තාක් යන්ත්‍රිකක් ඉන්නවනම් ඒ තරමට මට නිවිදිරියන් ඉන්නවද කියන්නේ. ඒ වගේම මේ රටේ දිනකට කී දෙනෙක් කියනවාද ස්වාමීනි කියන්න බැරි තරමක් කියනවා. එහෙම නිවිදිරියන් සංඛ්‍යාවක් ඉන්නවා නම් දිනකට එහෙම නියනවා නම් එහෙමනම් ඔබට කවදාවත් අඬමින් විනා එතකදී වලින් ඇඳගෙන ඉන්න අරුණා මිහු නැතුව ඉඳ වෙන්නේ නැහැ නේද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න. මේ කර්ම තේරුම් ගත්ත රටාව කියන සාධින් මත එක මිනිගිරියක් ක්‍රියාර්ථේ නම් ඉතයි කියන්නේ. අන්න මෙතෙන්දි බුදු ප්‍රඥානන් මහන්සේ සිතා වටිනා දෙයක් හැදලිතරා විසාකාව. සංකෝ විසාකේ සතං පියානි සතං පේ සංදුක්ඛානි. විසාකාව යම් විශේෂිත ප්‍රියකරණ සියක් තියෙනවා නම් දුක් සියකුත් තියෙනවා. අනුවක් තියෙනවා නම් දුක් අනුවකුත් තියෙනවා. අසුවක් තියෙනවා නම් අසුවකුත් තියෙනවා. ජනිතතරක් ගැන ලක්ෂයක් තියෙනවා නම් ලක්ෂයකුත් තියෙනවා. දැන් මේ ප්‍රිය කියන එකේ තේරුම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රිය වාසය කිරීම නෙවෙයි. ගරු කිරීම නෙවෙයි. සංවේදී වීම නෙවෙයි. ඒක නෙවෙයි මේ ප්‍රිය කියලා කියන්නේ. අරමුණ අල්ලා ගැනීම, අරමුණ මම කොට ගැනීම. එතන තමයි මේ තණ්හා මූලයේ තියෙන්නේ. එතන තමයි මේ ලෝක තියෙන්නේ. ඒ නිසා තමයි නැවත නැවතත් මේවා හට ගැනීමට අරමුණ වශයෙන් විදලා අවකාශ කිරීම තුළ නැවත මේක හට ගැනීමට තමයි පුනර්භව කියලා කියන්නේ. පුනර්භව තේරුම් ගන්නකොට කොහොමද පුනර්භව නැති කරන්නේ? පුනර්භව කියන්නේ තේරුම නැවත ගැනීම. නැවත වෙනකන් අපිසිනකාරලක් නිසා අපේ හිතේ මේ හේතු අවකාශයි. මේ අවකාශ කරන එක තමයි පුතත් ගැන හැම දිනම කරන්නේ. එහෙනම් අපි මෙතන මේ පැහැදිලි කර කාරණේ තුමක්ද? සංහාය එක වචනයක් වශයෙන් අරගෙන ඊළඟට ඒක කාම භව විභව වශයෙන් බෙදලා ඊට පස්සේ කාම තියෙන එක රූප ශබ්ද ගන්ධ රස ආදී වශයෙන් බෙදලා මේ සංහාව ඇස කනු නාසය දිව නම් කිය අරමුණු ගැනීමේදී අරමුණු මුලා වීම තුළ ක්‍රමයෙන් රූප සංහා ශබ්ද සංහා ආදී වශයෙන් සංහා නාසය මුලා වැඩෙන ආකාරය තමයි මේ පැහැදිලි. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. සංහාය විමුක්තස්ස නැති සෝකෝ තුන. සංහාව නැතිකම සෝකයක් නැන්නෙත් බෑක් නැත. දැන් යම් මොහොතක රූප බැලීමේදී එතන රූප සංහාව පවතිනවා නම් එතනයි දුක් සෝකේ පවතින්නේ. ඒ රූප සංහාව නැති යුත්තේ එතන. යම් මොහොතක ගන්ධයක් වීමේදී ගන්ධ සංහාව තහුවෙනවා නම් එතනයි දුක පවතින්නේ. ඒ දුක නැති යුත්තේ එතන. දැන් නැති කරන්නේ කොහොමද? හට ගන්න ආකාරය කොහොමද සිදුවෙන්නේ? අරමුණක් නිදීමේදී ඒක හොඳයි සපයි සාන්තයි හරි නරකයි දුකයි ආදී වශයෙන් අල්ල ගන්නවා නම් ඇති වී නැති වෙන දේ අනිත්‍ය දේ අපි වැරදි විදිහට ගන්නවා නිත්‍යකට ගන්නවා. නිත්‍යකට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ මම වෙනවා, ඒ මම නම් මගේ වෙනවා, මගේ නම් මගේ ආත්මය වෙනවා, තුන් මතාවකට නෙමෙයි වචනින් කියන්න අවශ්‍ය නැහැ සිදුවෙන දේ නිත්‍ය සුපාසක. මේ පිසුක ආත්ම කොට ගන්නේ නම් යම් දෙයක් ක්‍රමයෙන් තණ්හාව වැඩිම නැරුණාම ඔහු ළඟ තණ්හාව ශේමක් සිදු වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා සඳහා පැහැදිලි කළේ කුමක්? මෙන්න මේ කාරණා ටික මනමින් පැහැදිලි කළා වැඩෙන ආකාරය. වැඩෙන ආකාරය පැහැදිලි කළා ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කළා තුන් හේ පිච්ඡං ආතප්පං අක්ඛාතාරෝපකාමික. ඔබ විසින් යමක් කළ යුතු නම් ඒ කළ යුතුයි. ඔබ සතානතුරියම මාර්ගෝපදේශකයෝ. පාර පෙන්වන අය. පටිපන්නා පමොක්කන්ති මේ මාර්ගයට යොමුන අය ජහයිනෝ මාර්ගන්දනා මාර්ගන්දරින් දෙනවා. වික්ෂුන් වහන්සේලත් මහා ශාසනා කරනවා. ඔන්න මම කරුණු පැහැදිලි කළා. ඔන්න රුක්ෂණු තියෙනවා. ඔන්න ප්‍රේමාසන තියෙනවා. ඔන්න ශූන්‍යයන් දහර තියෙනවා. ඒ තැන් වලට ගිහිල්ල මේ මම කොට ගත්ත මුලා උදුරුකරන් ක්‍රමයේ දෙන්න. උන්වහන්සේම ශාසනා කරනවා. උන්වහන්සේ මානවීය පිළිපදිනා මෙව භාවනාවක් කරමු කියලා එක තැනකට එකතු වෙලා ඕනම භාවනාවක් කෙරෙව්වයි කියලා මේ සූත්‍රයේ ස්නායක දැනකවත් නැහැ. භාවනාව ගැන කළා වූ පැහැදිලි කිරීම තමයි සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වෙන්නේ. ඒක උන්වහන්සේ අරයට වදාලේ මෙන්න කොහොම කියලා දුන් ඔබගේ වැඩේ කරගන්න කියන එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භාවනාව යනු මෙන්න මේ සංහාව තේරුම් අරගෙන සංහාව අනුසීවසේ නිතරම හැටි තේරුම් අරගෙන අනුසීවසේ නිතර වෙන්නේ මොන වරදක් කළොත්ද අනුසීවසේ නිතර නොවෙන්නේ මොනවා කරන්න ඕනද කියලා තේරුම් අරගෙන අටගත් මුලා වූ අවකාශ වූ සංහාව දුරුකරණ එකට කියනවා උපන්නක් සද්දුරු කිරීම කියලා. සංහාව අවකාශ නොකිරීමට කියනවා නූපන් සද්දුරු කිරීම කියලා. මෙන්න මේකටයි බුදු සමය භාවනා කරනවායි කියලා කියන්නේ. භාවනා කරන්නට විශේෂ විදර්ශනා කරනවායි කියලා කියන්නේ මේ විදර්ශනාව කරන්ට කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය කොට ඉතින් තේන්න වෙනවා. අමතර ලස්සන කතාවක් ආයේ තියෙනවා. මේ මොන මේක කියන්නේ බණ භාවනා කියලා. මේ දේශනා කරන විශ්කේ මහන්සිය මාය අසබට ගම් දෙකක එක දේශනාවක් වැඩම සංස්කෘතියක් කරගන්නේ. ඒ අත්තර කියන මොලගේ සමාජයේ දැකපු දෙයක් තියෙනවා නම ඒක මෙහෙමයි. අවුරුදු 80ක් විතර වයසට තාත්තා ඉන්නවනම් එයාට පුතාට අවුරුදු 50ක් තමයි. අවුරුදු 50ක් තමයි උන්ටත් අවුරුදු 20ක දරුවෙක් ඉන්නේ. මේ පරම්පරාව තුනක් විතර ජීවත් වෙනවා. දැන් මේ වැඩිහිටි තාත්තා දකිනවා තමන්ගේ තරුණ වයසේ ඉන්න නැගියේ ඉන්න පුතුමන් එයාට ප්‍රමුඛ දරුවෙකුගේදී හැන්දෑවට අඩවල් පැත්තේ ගිහිල්ලා එයා කොහේ වෙලා වැනි වැනි හිම දෙදර එනවා. තමන්ට දැන් දරුවෝ මාසෙකින් හත් වෙච්චා ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට ආධාරකමක් දෙන්න වැනි වැනි දෙන්නේ නෙමෙයි සම්පේක කරන්නේ මේක බලන් ඉන්න තාත්තා තමයි අර පුසාලට කියන්නේ නරතෝෙන් ගණන් භාවනා කරගත්තා කියලා. පුරා කාලේ මම කනට ඇහිච්චා. ඔබ මේ ලංකාව පුරා ඇවිදලා ඔයල බලන්න මේ වචන දෙක බණක් භාවනාවක් කියන අර්ථයෙන් කියනවා හරුණාම බණ ඔබට දාලා භාවනා මුලට දාලා නරකෝෙන් භාවනාවක් ගණක් කරගත්තොත් එහෙම කියලා කවුරු හරි කියනවා ඔබට අහලා තියෙනවා. අදහන තියෙනවා. මේකේ සෙන්සෙදයක් නෙමෙයි. අතට තියාගන්න මේක ආවට ගියාට කියන දෙයක් නෙමෙයි. බුදු සමය පළමුව බණ දෙවන භාවනා තේරුම් ගන්න මේ කාරණා. බණ තේරුම් ගත්ත පුද්ගලයාට තමයි භාවනාවෙන් මේ සංහාංශේසේ කිරීමේ මාර්ගය කියන්න පුළුවන් කමක් තිබෙන්නේ. මෙන්න මේ නිසා අද අපි දැකන දෙයක් තියෙනවා. කිසියම් ආකාරයක මේ භාවනා කියන වචනය විනාශතාවක් බවට පත් වෙනවා. සංදයන් වශයෙන් එකතු වෙලා පෝලිං ගිහිලා පොකුරු ගිහිලා භාවනා කරන්න යන තැනදී අධ්‍යස්ථානක් තියෙනවා මෙඩිටේෂන් සෙන්ටර් භාවනා අධ්‍යස්ථාන. බුදුරජාණන් වහන්සේගේ කාලේ ජේතවනාරාමේ, පුරවාරාමේ, සිල්වනාරාමේ ආදී ආරාම කොට ඇරුණහම මේ කිසිවකට භාවනා අධ්‍යස්ථානයේ තියෙන වචනේ කියලා තිබුණ නැත්තේයි එහෙම කරලා නැගලා නැති වෙන නිසා ඇත්ත වශයෙන් තේරුම් ගන්න තියෙනවා. ඒ භාවනාව කරන තාක්කල් වැඩේ නම් සිද්ධ වෙන්නේ නැහැ. තා කියන දෙයක් තමයි තමන්ගේ භාවනාව තමන් කරගන්න. කරන තැනට ගිහිල්ලා එක තේරෙනවා මේ සාමූහික ප්‍රයාමාර්ගයක් නෙවෙයි. කුමී බක්කටයක් උස්සගෙන යනකොට සාමූහික ප්‍රයාමාර්ගයක් දෙන්න වෙනවා. ඒ වගේ මේ භාව තමන්ඟ තියෙන තණ්හාංශය සේතරගන්න කාගෙන්ම ගන්න පුළුවන් දෙයක් නෑ තමන් විතර කරගන්න ඕනේ. ඒ නිසා කාගෙන් හරි ගන්න ඕනේ ධර්මස්ත්‍රණය කියලා මේ කාරණේ තේරුම් අරගන්න. ධර්මස්ත්‍රණය කියලා මේ කාරණේ තේරුම් ගත්තම අන්නේට පස්සේ අපිට පුළුවන් කමක් තිබෙනවා තමන් ළඟ මේ සංහාංශය ඉතුරු වෙන ආකාරය තේරුම් අරගෙන සංහාංශය ඉතුරු වෙන ආකාරය කටයුතු කරන්න. මෙන්න මේ ක්‍රමය තේරුම් ගන්නට අපි කල්‍යාණ මිත්‍ර සේවනය පිළිබඳ සද්ධර්මයේ ශ්‍රවණය කරන්තු වෙනවා. එහෙම නැතිව කරන භාවනාව අයිති වෙන්නේ සංසාර ශ්‍රේ කරන භාවනාවට නෙවෙයි, දර්ශනාවට නෙවෙයි, සංසාර යටපත් කරන කෙටි කාලින සැනසීමක්, තාවකාලික සැනසීමක් ලබා ගන්න අපිට සමාධි කියන වචනේ පුදුනවා. මේ පිළිබඳ විස්තර කියනවා තව ධර්ම විශ්නාල් ගැන පැහැදිලි කරන්න කල්පනා කරන්නේ දැනගත් කාලයේ මැද නිසා. ඒ නිසා බුදුන් වහන්සේ සමාධිය වඩන්න කියලා දේශනා කරපු එකින් කියන්නේ නැහැ නේ අරමුණකට ඒක පිළිබඳ නතරලා ඉන්නේ කියලා. ඒකට ගැඹුරු කරුණක් ඒකෙන් තියෙනවා. අපට සිතේ පිළිබඳ සිත පිළිබඳ සිත පාරණේ පිළිබඳ කිසියම් තුනක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අයාලේදී අරකෙත් හා සමාන වූ අපේ සිත අපි කිසියම් ආකාරයක සිල් සමාදන් වීමක් තුළින් එහෙම නැත්නම් බුදු ගුණ ගායනා කිරීමක් තුළින් සිත වේලාවක සමාධිගත කරගන්නේ හිත සුද්ධ කරගන්නේ කලාතුකමක්. විශේෂයෙන් ආනාපාන සතිය වෙන දෙයකදී ඇතුළු වීම ක්‍රියාවෙන් පිළිබඳ ස්ථිතිය තියාගෙන අපිට මහන්සි වුණොත් කියලා බලලා අන්තිම දවසක් පිළිදී දවසක් කියන්නේ සුෂ්ම පාර සහ සිත එකක් බවට පත් වෙනවා. දැනට උෂ්ණ ගැනීම වෙන ඒ සිත වෙන ඉදිරියට යන්නේ. නමුත් මේක උෂ්ණ ගැනීමම සිතුවිල්ල වෙන තැනක් බවට පත් වෙනවා. මෙන්න මේ தത്വයට දියුණු වීම භාවනා කරන්න පුළුවන් ප්‍රාථමික ස්ථානයට පැමිණීමක් විතරයි. ඉතින් එහාටයි සැබෑ භාවනාව කියන්නේ. නිසා එහෙම පොරොත්තු කරගත්තට කමක් නැහැ. දැන් අපි සතර පුරුදු කරේ කොහොමද? පුරුදු කරේ නිරන්තරයෙන් රූපේ හොඳයි, ශබ්දේ හොඳයි, ගන්ධේ හොඳයි, රසේ හොඳයි, එයයි මම, ඒ මගේ ආත්මය නම් වූ මේ නිත්‍යසුත ආත්ම දෘෂ්ටිය තුළ තමයි ඔබ නිරන්තරයෙන් මේ සතර ගමන ආවේ. ඒක පව කිරීම තුළත් නිත් දුක් ආත්මයි, ඒක පින් කිරීම තුළත් නිත් සුඛ ආත්මයි. මේක තේරුම් ගන්න පුළුවන් ස්වභාවය තුළ. ඒක නිත්‍යසුත ආත්ම ගැනීම තුළ ඥානය පෙන්වන්නේ ඒක සංසාර වැඩ නිසා ඒක දුක හේතු රැස් වීමක් විදිහට. නිසා අපට මේ කර්ම තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මෙහෙම දෙයක් පැහැදිලි කරගන්න වෙනවා. මේ බාහිර ලෝකයේ තියෙන ඉස්සර මතක් කළා මම මේක සංකල්පවල බාහිර ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ ආදී ආරම්භණයක් නේ තිබෙන දෙයක් මේ කාමීකෝ සංසාදානේ එකතරාගේ කියන්නේ. ඒක මේ අරමුණට තමන් ඇලීම තුළ අරමුණ හොඳයි සපයි සාන්තයි කියලා ප්‍රතිබිම්බයක් හදා ගැනීම තුළ ඒ ප්‍රතිබිම්බය තුළයි මේ තියෙන්නේ සංහාව නැත්තම් රාගය නැත්තම් මුලාව කියන එක ප්‍රතිබිම්බය තියෙන දෙයක් බාහිර ලෝක කියන දෙයක් නෙමෙයි. මේ මේක නොදන්න අය තමයි මේ සමාජයේ බාහිර වශයෙන් සංවර කරලා හදන්නේ. විද විලාසිතා සහගත හඳුන්වන්න ගන යාම නැත්තම් අරමුණක් හඳුන්වන්න ගන යාම සමාජ විශ්ලේෂණය බාහිර වෙනවා. අත්‍යවශ්‍ය විශ්ලේෂණේ බාහිර වෙන තත්ත්වනේ මොකකින් තත්ත්වන. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ බාහිර ලෝකෙ තියෙන වතුණයි කියලා තමන් ළඟ ඊට අවශ්‍ය කාමයේ රාගයේ තණ්හාව උපදින්න අවශ්‍ය අනුසය නැත්නම් තමන්ට සිදුවන හානියක් නැහැ කියන්නේ. ඒ නිසා සමාජයක දොස්තිය ණය තේරුම් ගන්න වෙනවා තමන් ළඟ ඒ අවදින්න අවශ්‍ය මූලිය සකස් කරගෙන ඒ උපදින විට ඇති වෙන දැවීම නිසා තමයි සමාජයේ දොස් කියන්නේ. ඒක සාධාරණ දෙයක් නෙමෙයි නමුත් ස්පීඩ් කියක් ඒක තමයි දැනට කෙරෙන්නේ. ඒ නිසා සම්මත වශයෙන් දක්වන සමාජයේ මෞර්තිය දුරවන්න තියෙන ඉන්නකොට මේ ඇඳුම තියෙන්නේ මොකටද සංවේග මේ කාරණා පිළිබඳ විවාදයක් නැහැ. ඒ සමාජයේ තවශ්‍යිත අපි ඉන්නට වෙනවා. එහෙම වුණයි කියලා නමුත් අපිටම තියෙන මේ සංකල්ප රාගයක් හදාගත්ත එකක් නම් මේ සංසන්නා කියන එක එනම් ඒක නවත්තන්ට බාහිර සමාජීය සංවර ක්‍රියන තුළින් පමණක් ඇතිවන්නේ. මෙන්න මෙතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වටිනාකම අපිට තේරෙන්නේ. මොකද තමන්ට මේ වලකීම පාරා දීලා තිබෙනවා. තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුත්ත්බ්බ තණ්හා ළමා කාලේ සිට මේ දක්වාම උපදින් ඉත් සුපාත්ම කොටගෙන නම් ඒ වැඩුණ හැටි ඔබට තේරෙනවා. ඒ නිසා තමයි කෙනෙකු ජීවිතේ මුල සිට අග දක්වා එන්න දෙන්න දුක් වැඩි වෙන්නේ. විසාපවදාල පරිදි දුක් සිම උපාදාන 100ක් නැත්නම් ප්‍රේතාරණා 100ක් තියෙනවනම් දුක් 100ක් තියෙනවා කියන්නේ. එහෙනම් මෙතන ප්‍රිය කරන්ටි පාපයෙන් කියන්නේ අප්‍රිය කරන්ට කියන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න වෙනවා. ප්‍රියත් අල්ලා ගැනීමක් අප්‍රියත් අල්ලා ගැනීමක් අල්ලා නොගැනීමට කියන්නේ උපේක්ෂාව කියන්නේ. අරමුණක් පිළිගන්න අවශ්‍ය වෙනවා දැනගන්නත් ඒක අල්ලාගත්තේ නැත්නම් ඒක මොකෙන්ද කියනවා. එතකොට ඇති වූ දෙයක් නැති වෙන්නේ අල්ලා ගන්න නැත්නම් අල්ලගත්තුත් නැතිවෙන්නේ සංහාංශයේ ඉතුරුකොට නැවත උපදීම සඳහා හේතු ඉතුරුකොට තමයි නැති. ඒකට බුදුන් වහන්සේ අදාරන්නේ නෝනින් දකින අනිත්‍ය කියලා. නෝනින් දකින අනිත්‍ය කියලා කියන්නේ මෙන්න මේ විදිහට. එදිනදා ජීවිතයේදී නිින්ද හැරෙන විට තමන් කරන ඕනෑම අත්හැකියාවකදී යන වෙන ගමනකදී මොකද්ද කරන්නේ? කරන දේ තමයි රූපයකට සම්බන්ධ වෙනවා, ශබ්දයකට සම්බන්ධ වෙනවා, ගන්ධයකට සම්බන්ධ වෙනවා, රසයකට සම්බන්ධ වෙනවා, පොට්ටබ්බයකට සම්බන්ධ වෙනවා, ස්පර්ශයෙන් මනෝ ධාරෙන් වෙන අරමුණකට සම්බන්ධ වෙනවා. ඒ අරමුණ මමකට මගේකට මගේ ආත්මයකට දකින්න නම් එතන භාවනාවක් තිබෙයිද? එහෙනම් එතන තියෙන සංඛාව. එතන තියෙන සංඛාන සිතුරෙන් සතන්හය වැඩි සංඛා වැඩිනේ. ඒ අරමුණට Taman පෙර ඇරෙන ආකාරය දැකලා. ඒ අනුසේ නැවත එනකොට මම හටගන්න හැටි දැකලා. අල්ලා නොගැනීම තුළින්, බාර නොගැනීම තුළින්, බාර නොගැනීම තුළින් තමයි තියෙනවා නම් ඔබේ සිත තුළ සිදුවෙන්නේ මොකද්ද? සංස්කාරය. ඒවත් ඒකතු වුණා වූ වේදනා සංඥා සංකාර රැස්වීම පිට අල්ලගත්තේ නැත්නම් ඉතිරි නැතිව නැති යනවා. ඒවත් සංහාංශේ ඉතුරු නොවි නැති යනවා. සංහා අනුශේෂ ඉතුරු නොවෙනවා නම් එතකොට ආත්මයට ගන්නේ කොහොමද? මෙන්න මේ අනුශේෂ ඉතුරු නොවෙන්න කරන කටයුත්තට තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට අනුශේෂ හේ වෙනකොට ගාථායක මහන් කළා ඒවංති සංහාංශේ අනුහති. මෙන්න මේ විදිහට මේ සංහාංශේ තියෙන තාක්කල් දුකට ගන්න. එනම් භාවනාවෙන් කරන්ට වන කාරණේ අටගත් සංහාංශේ දුරු කිරීම සහ ආත්ම සංහාංශයක් රැස් නොවන ආකාරයට ඇති වූ දේ නැති වෙන එක මේකට කියනවා විදර්ශනා වදනවා කියලා. මේකට කියනවා පිළිතුරු වදනවා කියලා. මේකට කියනවා මහානතම් කරනවා කියලා. ඕන තරම් වචන දාලංක. ඔබට පිළෝගුරු බුදුරජාණන් වහන්සේ තේ කුමාර උත්පත්ති සිදු දිනේ. පිළෝගුරු බුදුරජාණන් වහන්සේ සද්ධර්මය ලෝක හිලි කරගත් දිනේ. පිළෝගුරු බුදුරජාණන් වහන්සේ අමරණීය උදිනයන් කියන මේ සුද්ධ මංගල්‍ය සමරණ දිනයක් සඳ දිනේ. එනහල ලෝකයා හැදෙන්නේ. බරුවන් බරුවන් දිවි කරාවි. නොතේරෙන නොතේරෙන දේවල් කරාවි. ඒවට කිසියටක විවේචනයක් තියෙන්න අවශ්‍ය නැහැ. ඕනෝන්ට පුළුවන් දේවල් කරනවා. නමුත් සැබෑවටම බුදුන් වහන්සේලා දාලා නේද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධම්මස්කෝ සබ්බ දුක්ඛං ජිනාති. සියලුම දානයන් අරදවන්නේ ධර්ම දානේ. අපි මේ සත්‍යය තුළ කරන ලබන්නේ ඇයි? එනම් සියලු දුක් නිවෙන්න අවශ්‍ය නම් සංසාර රැස්සෙම හැටි තේරුම් අරගෙන ප්‍රශ් නොවන ආකාරයට කටයුතු කරන්නට පුළුවන්කමක් පිරෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ භාවනාව කියලා. ඒකට තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම කියලා කියන්නේ. තේරුම් ගන්න මේ කාරණාව. මෙන්න මේ තත්ත්වයන් මේ සමාජය තුළ සමාජගත විපේන ආකාරය වැරදි බොහෝ විට ගිනි ගැඹුරට මේ තණ්හාව තේරුම් අරගෙන නැහැ. තේරුම් ගන්න. තේරුම් අරගත්තහම Taman සම්මුර වෙන කිරිස් වැඩි වීවි ස්ත්‍රී දුසුලි හැල්දි යුදු සමාජයන් තුළ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන සාදු සමාජයේ බෝසත් සමාජයේ අන්‍යයට කිරිහර නොකරන අපරාධ නොකරන මේ සාවිශාල හානි සිදු නොකරන මිනිසුන්ට ගරු කරන සමාජයක් මේ සමාජයේ ස්ථාපිත කිරීම සඳහා විසින් අනුගමනය කළ යුතු මාර්ගය මෙයයි. ඒ නිසා තේරුම් ගන්න මේක නිකම් කීවට සේවෙන්නේ නැහැ. මේක සේවෙන්නේ එකම විදිහ තමයි නිත්‍ය සුඛාත්මකත ගැනීම තුළ සේවුනේ නැරස්නා ඒ අනිත් පැත්ත අනිත් සුඛානත්ම පින්නෝනින් දැකීම තුළ පමණයි සංසාර සේම සිදු වෙන්නේ. අප කල යුත්තේ ඒයි. ඒ ප්‍රතිපත්ති පොදුවන් බුදුන් පිළිගීම. එසේ කර ගැනීමට තමයි අපි හැක්කන්නේ තුළ ඇසුර ලබා ගත යුත්තේ. කල්යාණ මිත්‍ර ක්‍රියාවන් ඇසුර ලබා ගත්තේ. සද්ධාත්මය ශ්‍රවණය කළ යුත්තේ. නැත්තම් ප්‍රතිපත්ති පූජාට ප්‍රවිෂ්ඨ වෙන මාර්ගය සාගත යුත්තේ. අන්න දැන් පැහැදිලි කරලා දාරම අවසන් වත්තේ එත්ත නිවිසමානෝ නිවිස පිළිපත් නෙමෙයි එත්ත පහියමානෝ පහියති. තණ්හාව නැති වෙනෝ නම් නැති වෙන්නේ එතන. එසේ තණ්හාව හට ගන්නෝ නම් හට ගන්නේ පවතිනෝ නම් පවතින්නේ නිත්‍ය සුඛාත්මකත ගැඳීම නිසා. නැති වෙනෝ නම් නැති වෙන්නේ එතන. ඇත නැති වෙන්නේ නැහැ රූපේ නැති වෙන්නේ. ඉස්සරහ තියෙන රූප බලන්න තියෙන රූපේ නැති වෙන්නේ නැහැ එතන කියන්නේ නැහැ. නැති වෙන්නේ මුලාව. තණ්හාව කියන එක සංකප්ප රාගෝ කියලා පෙන්වන්නේ තමන් විසින් හදාගත්ත සංකල්පයක්. විද්‍යාවේ පවිස්තර ගන්න තියෙනවා කාලේ ලකේ නැති නිසා ඒක කරන්න කැමති නෑ. ඒ නිසා ඒ ඇසේ තණ්හාව කනේ තණ්හාව වශයෙන් ඒ තණ්හාව මෙන්න මේ විදිහට අනිද්දස්කාරක් වශයෙන් බැලීමේදී සේවි යනවා තණ්හාවේ ප්‍රමුඛස්ස. ඒක නැති වුණොතින් නැති සෝපෝපතෝ බෑම් කියන එක මෙසෝකයක් නම් නැත බයක් නම් කොහින්ද කියන මේ කාරණාව මේ මගේ අනායත අත්දැකීම තුළින් ලබා ගන්න පුළුවන්. එසේ කරගන්නට පුළුවන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන බුද්ධ මංගල්‍යයක් බවට පත්කිරි කර ගැනීමට මේ විසක් සමය ඔබ හැම දිනාට හේතු ආශනාවේ වායිත්‍යන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් හැම දිනාට මා පැහැදිලි කළ පරිදි තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් මෙපමණකින් ධර්මාන් ශාසනාව අවසන් කරන ලබනවා. සැමට තෙරුවන් සරණයි.